ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්න ඇති විපක්ෂයක් එකට එකතු වෙලා ඡන්දය දීලා මේ අයවැය සඳහා සහයෝගය ලබා දුන්නා. මේක පාර්ලිමේන්තුවේ 225 3/2 බලය ලැබුණයි කියලා කතා කරුවට සමස්ත රටවැසියාගේ තියෙන අභියෝග වලට මුහුණ දෙන්න රජයක් සූදානම් විය යුතුයි. ඒක මර්ධනයෙන් ක්‍රියාත්මක කරන්න බෑ. මේ සීලම රාජ්‍ය සේවයම අද ඒ සඳහා කතා කරන්න තැනට පත් වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් එහෙම ලබන සිංහල දෙමළ අවුරුද්ද වෙනකොට එක මාසයේ වැටුප් දෙකක් දී යුතු වෙනවා අපේ ජනතාවට.